සිටි සර්වඥයන් වහන්සේගේ අතර අග්‍රස්නාවයන් වහන්සේගේ නම අදෝ ඉලක් ලක්ෂ සංඛ්‍යාත මහා සංඝ පිරිසක් සංසබානන්දේ ධර්ම ශ්‍රවණයේ සෝදානම සිටිති සිටි සර්වඥයන් වහන්සේ අතිදුරාතන් වහන්සේ සමග සැනින් වැඩි බවදේක බ්‍රහ්මලෝකේ කෝටි සංඛ්‍යාත බ්‍රහ්ම පිරිසක් සර්වඥයන් වහන්සේ පිළිගන්නේ කාසෝන එතෙන්දී අපි බුමහරහතන් වහන්සේ දේශනාව කළා අපි මේ ධර්ම පිළිසෙට ධර්ම දේශනාවක් කරන්නේ අපි බුමහරහතන් වහන්සේ කියන්නේ ධර්ම සේනාධිත දෙව ප්‍රඥාවෙන් අගතන්පත් වූ අග්‍රස්ථාවකයන් වහන්සේ දැයි සර්වඥ දේශනාව තමන් වහන්සේ දේශනා කරන්න පටන් ගන්නවා එතෙන් බ්‍රහ්ම යෝගීතුහ සාත්‍රෝ වහන්සේ ඉදිරිපිට ශ්‍රාවකයන් මොකටද බණ කියන්නේ කියලා ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ ඉඳලා අනුකල අධිපු වඩා සම්මේක උපදෝණය ඇතියේ ධර්ම දේශනා කරා. එනවා මේ අභිඥාපාදක චතුර්ථ ඥානයේ සමයදී නානාවිද විස්මේ ජනක ප්‍රාත්‍යාරේ පාමින් ශාස්ත්‍රීය ලෝක ධාතුත් එක හඳින් ඇද ලෙස අභිමාරතන් වහන්සේ මේ ධාතෝ දෙක දේශනා කරා. ධර්මයේ මනිත උනා විස්මිත උනා ශ්‍රාවකයන් වහන්සේ නමක් මෙච්චර තේජෝ බල පරාක්‍රමාන්විත නම් ශාත්‍රුන් වහන්සේ කොපමණ ආනුභාව සම්පන්නදෝ කියලා කලවත් සාදේට පත් වුණා. ඒනාවේ සර්වඥයන් වහන්සේද බ්‍රහ්මයන්ට දහම් දෙසල සැනකෙයි. අනුකුමාරහතන් වහන්සේ සමඟ වැඩිය ධම් සභා මණ්ඩපයේ මංගු. ඒ අවස්ථාවේදී දැසසිතේ ලක්ෂ කෝටි සංඛ්‍යාත මහා සංඝයා මත ඇසුවා. මහණෙනි මේ අවස්ථාවේ කැමුණද? එමයි ස්වාමීන් වහන්සේ කියලා තමයි තේරුණා. එනම් කියන්නේ මේ සියලුම සංකල්පයක කලින් මේ ගාථා දෙක සත්‍යයට අදින. සර්වඥාන් වහන්සේ තුන් වාරයක් ආදුකාර දුන්නා. සාදු සාදු මගේ ශ්‍රාවකේ අප්‍රමාදව ධර්මස්රෝණය කළේ. එනවිටදී තින්නෝනේ ශ්‍රාවකයන්ව ධර්මස්රෝණය කළා. එනවා කියලා මේ දෙක මාතෘකා කරගෙන ධර්ම දේශනාවක් ඇදුවා. විශාල සංගමීලා මඟපල නිවන් ආවෝ කළා. මේ දේශනේ කවදත් සාධාරණයි. එදා දෙවියන් සරුවඥන් වහන්සේගේ කාලයේ දේශනා වුණා පමණක් නෙවෙයි. ඒක වෙන බුදුසසුන නිදී දේශනා වෙන්නේ නැති. මත බුදුසසුන නිදී දේශනා වෙන්නේ නැති. මෙන්න මේක නිසා බෞද්ධයන් වශයෙන් අපි නිතර නිතර ආවර්ජනා කළ යුතු මෙන්න එක දියුණු ගාථා දෙකක් මේ අරණෝචේ සූත්‍රයේ ගාථා දෙක. ඒ කියන්නේ දානයක් දෙතත්, සීලයක් රකිතත්, භාවනාවක් කරතත්, කවර විදිහේ සාමනික ප්‍රතිපත්තියේ යෙදෙනත්, ආරම්භ දාස වීර්යය, වික්‍රම දාස වීර්යය, පරාක්‍රම දාස වීර්යය කියන ත්‍රිවිධ වීර්යයෙන් යෙදෙන්නට ඕන. ඒකනම් පටන් ගැනීම ආරම්භ දාස වීර්යයෙන් කෙරේ. ඒකනම් දිගට කරගෙන යන්නේ වික්‍රම දාස වීර්යය. ඒක බැරිනම් වාදිකයන් මැඩපවත් වාගෙන අප්‍රතිහත ධෛර්යයෙන් නියම බලාපොරොත්තු ඉෂ්ට නැතුරුම ගෙන යන්නේ පරාක්‍රම දාපියේ අපේ මහා බෝසතාණන් වහන්සේ මෙහිමයි බෝධි සම්බාර පුරාගෙන ඇතන් මහත්භාවලදී තමන් වහන්සේ ජීවිතය ගැන බව නොබලා පරාක්‍රම දාතු වීරියෙන් පාරමී පෙරවැටි බොහෝ බෝධිසත්වයන් වහන්සේ ගෙනියන කෙලතුන් අහලා තියෙනවනේ කතිලංකාර බෝසතාණන් වහන්සේ ජීවිතේ පරිත්‍යාග කරමින් ගාමියන් තුනේ හැටි නාතේ සිටු පුත්‍රයෙක් උපන්න පුණා කාලයේ පටන් දුකී මගේ අසරණයන්ට ධම්මයක් පවක්වදන කී. ධම්මින් ධාතුනේ ධාමේ ලබා ගන්නෙන පිරිස වැඩි වුණා. සංඝර ධාතෙන් ධාත ගණි නදී ගුමෝල කරද්දුවා. කදාන සිය ගණන්නේ දහස් ගණන් ලක්ෂ ගණන්. යකියම් වෙනවා හැම දීම නදුන් තරදුන් එල මුදාන් බත ගොලත මේවා ලබා ගන්න. මේ අතරේ කදාගා සම්පිලක් නිරෝධ සමාපත්තියෙන් වැඩිහිටි පසේ බුදුරජාණන් වහන්සේ නමක් දෙයෙන් දැරුවා අද උදේ වරුවේ ධානයක් නැගතුන් ලැබෙන්නේ කොතනින්ද කියලා. ඒ සම්පූර්ණයේ මේ මනුණිය දැරුවා වදලේ ගියේ මේ ධාන ශාලාවයි. ඒ විලාම ධානයක් ආහාරයක් උදාන. ධානයේ පාත්‍ර ජීවර දරව ඒකේ නැතිය මේ ධාන ශාලා ඉදිරියේ මෙතන. එන තෙක්මාණිය හිල්ලු මෙන්න ගහලා ඉතාල පාගමනින් ආවා මෙතන. ඒ වෙලාවේදී වත්වන් දී පුත්‍රයා කල්පනා කළා දාන වරක් දන්නෝනේ දාන වැරද්ද උන්වහන්සේ අද තේරුම් ගන්නවා එතකොට මහණෙනියා ධම්මිකම් කිරීමෙන් කියලා මගයි වාසයේදී අද මොකද පරිනිර්වාණය කරන්න ඕනේ කියලා විශාල කිනියඳුරු හදක් ලැබුවා. අතේ බුදුරජාණන් වහන්සේට නානකාලාට අතර මහ මිදුලි විශාල මිදුලක් තිබුණේ කඩේන දිනපාල මහ කිනියඳුරුවාට. බලන්නතර මහ තේජතක් සත්‍ය. ධානි ගණ්ඩාපු ධාතන යදෝ කීකින් සම්පාරණයෙන් කැකරන්න ගන්න. නමුත් උදාරවහන්සේ මහ බෝධිසත්වයන් වහන්සේ කාපිටින් සීල භාරයත් දාන පාත්‍රයක එකාතකින් කැඳක් අරගෙන ආවාමේ ඉනියඹුර ළඟට. කල්පනා කරනා මෙතන ඉදී ඉනියඹුර ළඟට නැහැ. සම්පූර්ණ කම්පනනාට බාධා කරන යම් කිසි මාන පාපම දෙවි කෙනෙක් වෙන්න තිබෙන සමාන් දැක්කේ. අවුලෙන්ති නැවත නැත්තාමද තේනවා කියලා අහන්න දෙන්නේ. ආහතේ දිලිස දිලිසේ කියන වස්තුවත් ජී පුත්‍රය. අසව සම්මුණාගේ කවුද? මම වස්තුවත්ගේ පුත්‍රය. මේ ඉනියඹුර ළඟ මේ සම්මුණාගේද කොහමද? ආරාධ්‍යා මිනිසෙද දානේ වළක්වා. ඒ වස්තාවේ මහත් දාන අනිත්‍යය අභියෝගයක් කළා. වසුවාසගේ පුත්‍රය බුදුරජාණන් වහන්සේ නෙමෙයි සියක් දාහක්වත් නැමේ දානිය වළක්වන්න බැරිවද කියලා බලන්න. ඒ විදිහට අභියෝගයක් කරලා සමන් වහන්සේ සත්‍යඥාවක් කළා. මම කුඩා කලකට සත්මයෙන් දසාක්ෂරෙන් වැළකුණා සත්‍යයි. එකපාරට බොහෝ ආදේශයක් ගන්නට යයි මාගේ උපස්ථාන කළ බලසක් යයි එවැන්ගේම සාසම්පන්න පුතා ලෝකුරා බුදුපාපතාම ධාතින් සම්පල බලසක් යයි ලෝක බුදු සමේ බුදු මහරහතන් වහන්සේලා වැඩ විචාසක් යයි ඒ බුදු සමේ බුදු මහරහතන් වහන්සේලාද මෙකේ දාන අලිපාණමේ කියෙන්නේ ඉස්ලාමයේ අරිස්ලාමයේ සම්බෙන්දක් අටෙගා ස්වාමීනි ලබන පිළිගැනීමක් උත්තරයන් වහන්සේ මා මේ කිනියඹුර වල මැදට පැනගෙන එනවා මගේ මහා උඩුකුරේ ඉස යටුකුරේ මා කිනියඹුර වල මැදේ දැනෙන්න පුළුවන් ඒ අතරත උත්තරයන් වහන්සේ මගේ අපේ තියෙන දානේ පිළිගන්න සේක්වා කියලා ආරාධනා කළතයි ධම්මෝමේ රබ්බකේ ධම්මේ ඡායින් කියන උතුම් බුදුබණ පදේ සනාතන වෙතන සමාරිතුනේ ධර්මයේ සමාත පිහිට වෙන්නේ නැති. නතුආනාගතයේදී උපන් මොහොතේදී පවා බුධීමෙන් පසුව තබන දේවරංගානේ පවා නිරුම්ම දෙතෙන්ද තකසුදුතු මහා භාග්‍ය පුණ්‍ය භාග්‍ය ඇති මේ මහෝත්තරයන් වහන්සේට නතුආනාගතයේ නිරුම්ම දෙතෙන්ද දෙතනේ සිල්පතුල් පිළිගන්නා බාට සාධකයක් වශයෙන් මේ මහා කිනිය වරවල දැන්නේ ආරම්භ ධාතු වීදී එක්කම දාතු වීර්යය පරාක්‍රම දාතු වීර්යය කෙරෙහි දානමි බෝධි සම්භාර දෙනෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ සම්බුද්ධ ශාසනයේ තව තීර්ණයයි ඒ පැවිදි සම ගෞතේකම මේ වාගේ ධම්පින්කම් කරන්නේ. සාදාද සලකා ගන්නට ඕනේ. අදාපිනේ දන්නේන්නේ මේ සිල් සමාදන් වෙන්නේ මේ පැවිදි වෙන්නේ උපසම්පදා වන්නේ මේ සංඝරත්නයේ උපස්ථාන කරන්නේ දන්සල් පවත්වන්නේ හැම ආගමිකම සිද්ධ තින්කමක් කරන්නේ අබුද්ධ ශාසනයෙන් නෙමෙයි සම්ලබ්ධ සම්මා සම්බුද්ධ ශාසනයයි අරියං සම්්‍යක් සම්බුද්ධ විජාතරණ සම්පන්න සුගත ලෝක විසු අනුත්තර පුරිස ධම්ම සාරතේ එනි මෙතුන්න සාතුරු බුද්ධ භාග්‍යවත් කියන නාරාදී බුදුම නැතේ සර්වඥ සම්මා සම්බුද්ධ ශාසනයයි එනිසා ඒ මේ සම්බුද්ධ ධාතනයේ කරන සෑම කුසලයක් තාත්මව පසේ බුදු බව ලෝකනා බුදු බව දක්වාම අපට උපනිශ්‍රේ වෙනවා ගාමීල දසබල ඥානයේ සමන්වාගතව සරුවක් සාධනය කරයි මේ තුන් සල් කරයි සතුරු ආයිසාරත්‍ය ඥාන ඇතේ සරුවක් සාධනය කරයි මේ තුන් කුසල් සිද්ධ කරයි සතර පරිසම්මිදා ඥාන ඇතේ බුද්ධ සාධනය කරයි මේ කුසල් සිද්ධ කරගනියන් යුදස බුද්ධ ඥාන ඇතේ සරුවක් සාධනය කරයි මේ තුන් පාරමී කුලාගනියන් සෝනස මහා ඥාන ඇති සරුවක් සාධනයකයි මේ පාරමී කුලාගනියන් සාමීනික බුද්ධ ගුණ ඇති සරුවක් සාධනයකයි මේ පාරමී කුලාගනියන් දසඤ්ඤා ඥාන ඇති සරුවක් සාධනයකයි මේ පාරමී කුලාගනියන් සත්‍යඤ්ඤා ඥාන ඇති සරුවක් සාධනයකයි මේ පාරමී කුලාගනියන් සත්‍යතෝදාන ඥාන ඇති සරුවක් සාධනයකයි මේ පාරමී කුලාගනියන් එතෙ මහා පුරුෂ ලක්ෂණසු අනුයන්දන ලක්ෂණ භ්‍යාම ප්‍රභා හේතුමාන අලංකාර අසීත අංක ප්‍රභා ඌම රෝම ධාතු ප්‍රභා දාෂ්ඨා ධාතු ප්‍රභා සවනංගල බුදුරස්මාලාලාක්‍යතිසේ තේ සම්පත්‍ය ඇති සර්වක්ඛ සම්මා සම්බුදු ඥානං වාසිනී සාසනේ කයි මේ අපි පාරමී කුරගෙන යයි සීල ඡන්දේ සමාධි ඡන්දේ ප්‍රඥා ඡන්දේ විමුක්ති ඡන්දේ විමුක්ති ඥාන දර්ශන ඡන්දේ අග්‍ර ප්‍රාප්ත වූ සර්වඥ සාධනේ ගයි මේ උතුම් පාරමී පුරාගෙන යයි. එවැන්ගේම සාරේ පුත්‍ර මහා මාර්ගඥානය අග්‍රස්නාක දෙන ලක්ෂණයේදී බුදු සසුනේ ගයි මේ පාරමී පුරාගෙන යයි. එහෙම උත්තර ගන්නා රහත් මෙහෙණින් වාසනා නැමැති අග්‍ර ශාමිකාලන් ගදීදී බුදු සසුනේ ගයි මේ පාරමී පුරාගෙන යයි. සතර ප්‍රතිපත්තාන සම්‍යක් ප්‍රධාන සතර ඒකපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව කුඤ්ඤංග ආර්ය අෂ්ටාංගික කියන සත්‍ය බෝධි පාස ධන මණ්ඩලයක් ඇති සම්බුද්ධ ශාසනයේ ගයි මේ පාරමී සුරාගට යයි. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිච සමුත්පාද සූවිසි ප්‍රත්‍යාදී මේ ගාම්භීර ධර්ම දේශනා ඇති බුද්ධ ශාසනයේ ගයි මේ පාරමී සුරාගට යයි. ඒවාගේම සූත්‍ර විනි අභිධර්ම කියන ත්‍රිපිටකාන්තගත සුවාසෝදාස ධර්මස්කන්ධය ඇති බුද්ධ ශාසනයයි අපි මේ පාරමී පුරාගෙන යයි. මේ ආදී වශයෙන් අනේක ආකාරයේ සිතල සිතල වාදයක් වාදාව අර ආරම්භ දාත වීර්යයෙන් උසල් පටන් ගැනීමත් ඒකම දාත වීර්යයෙන් දිගල පවත්වාගෙන යාමත් පරාක්‍රම දාත වීර්යයෙන් ඒ උත්තරීතර අභිමත ආර්ථය මුදුන් පමුණවා ගන්නා තුරු මේ උතුම් කුසල් දියුණු පවුණ කර ගැනීමට ශක්තිය බලේ කාන්තෙන් අභිවර්ධනය වෙනවා. එක්තරා සිටු පුත්‍රයෙක් ශාල සම්පත්තියේ සිටු පුත්‍රයෙක් තමා එකම සෝරාට තම සම්පත් බාර දීලා බුදසාධනයේ ඇවිදුණා. කිස්සෙන් කියන නමේ වනාන්තර ගත වෙලා භාවනා වඩමින් ඉඳියයි. සෑම කාලයක් ගත වුණා. එම දැන් උන්වහන්සේ එන්නේ ඉස්සර හොඳ වැඩක් කරන්න ඕනේ කියලා බුදු 500ක තරලක් දීලා අර අනිත්‍යක තිස්ස ස්වාමීන් වහන්සේ ඝාතනය කරන්න විධාන කරා. බුදු 500ේ නියමයේ උත්තරයන් වහන්සේ සනාගනි. ඒල වට කරගන්න. මේ වනාන්තරේ එකදාව භාවනා කරන ස්වාමීන් වහන්සේ වට කරගත්තා නැතුව මොකද පාසකරුනි? ඔබ ආසෙම ගන්නයි ආවේ. ඉන්නතුනි, අද ඒක රැයක් මට අවසර දෙන්න. අද ඒක රැයක් අවසර දෙන්න මම රැකි. මොකද තව රහත් වෙනා නැහැ. ඉතින් ඔරු කියවා ගමුන් වහන්සේ පැනලා කියන. තාම යන්නේ දැන් තාම යන්නේ නැති බවට මම හැබැයිනම් වාඩි වුණා සම්මන් කරන්නේ එම වාඩිලා ලොකු මුස්තන් දෙරි පුලුවන්ට බැල ලොකු ගලක් අරගෙන කලවා දෙකට දාගෙන කලවා ඇද කඩාගෙන ඒව ගන්නවා පැන යන්නේ නැති බව උනොත් තේරෙන්න පුළුවන් නේද? ඒ අත්ම පැත්තකට ගා කිනු ගොඩක් ගාගෙන හිටිය මේ උදාන අධිෂ්ඨාන ඇති තිස්ස ස්වාමීන් වහන්සේ කකුල දෙක කඩාගෙන යනවා භාවනා. අඥාන කාලේ නකොට උන්වහන්සේ කව කෙනෙක් නැසා මහා රහත්ාවට පත් ආචාර්යයක් නේද? මේ කාල වයිනයක්ද බුදුසසුනේ මහිමයයි. සනං චකේයෝ කල අංග හේතු අංගං චකේ ජීවිතං රක්ඛමානෝ අංගං තදං නිච්චීවිතං චාපි සම්බං චකේ නබෝ ධම්ම මනස්තරන්තෝ. ඇතැම්තෙනි ඕනි ගණන් ධනේ දෙනවා ශරීර අවයව දැකගන්න. සමහර ශරීර අවයවක් තරිනවා ජීවිතේ දැකගන්න. ධර්මයේ කියනන බුද සාධනයේ කියන ධර්මයක් ශරීර අවයවය ජීවිතය කියන්නාටක දානවා. ධර්මයේ වෙනේ ප්‍රතිපදේ වෙනේ තමන්ගේ මුළු ජීවිතයම පූජා කර. එන්න මේ විදිහට අපේ බුදු සසුනේ ආරම්භ ධාතු පරාක්‍රම ධාතු මේ නිකල ධාතු පරාක්‍රම ධාතු වීර්යයෙන් ප්‍රතිපාදනාගෙන තියෙන්නේ. එක්තරා සිල්වත් උතුම් ස්වාමීන් වහන්සේලා ඒ දිශකෙල් දුර්භික භාවයේදී උන්වහන්සේ දානේ නැතුව දින හතක් පාගමනින් වැඩියේ දුර්භික කාලයක්. ඉතින් මේ දින හතේම निराකාර ඔයාලේ මිනිස්යන් වාසය කරන තැන සොයාගෙන යනකොට ගමන් ආපි තාතන්නල අමගාන් මුල ස්වාමීන් වහන්සේ ක්‍රාන්ත වෙලා වැඩුණා. මෙතනින් කියන අත්‍යවශ්‍ය සදහාත් උපාසක මහත්මේ දැක්කා ස්වාමීන් වහන්සේ වැඩිලයි. අමගානම තියෙනවා වැඩි ඉතිල හැටි දෙලි. නමුත් නොපිලි ගමන් ආපි තාතන්නල අමගාන් මුල ස්වාමීන් වහන්සේ ක්‍රාන්ත වෙලා වැඩුණා. මෙතනින් කියන අත්‍යවශ්‍ය සදහාත් උපාසක මහත්මේ දැක්කා ස්වාමීන් වහන්සේ වැඩිලයි. අමගානම කියනවා ඉතිල රැටි දෙලි. නමුත් නොපිලිගත්තේ අපත දැනෙන් අත දෙක ලඟන්නේ නැහැ දෙලියක් මේ ස්වාමීන් වහන්සේ. උනාදෙ කියන්නේ ආහාර නැති අමිනේ. ඒ උපාධිගතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අගතන් සකස් කරලා පෙරලා ස්වාමීන් වහන්සේට දෙව්. ඕලා ස්වාමීන් වහන්සේ ජීයේ උපන්නා. ඉතින් මාගේ ස්වාමීන් වහන්සේ කාට ගත්තා. තමන් ඉන්න තැනට එකාසු කරන ගිල සාර්ථක කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අපතේ දින හතකින් තා ආග්‍රතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අපතන් සකස් කරලා පෙරලා ස්වාමීන් වහන්සේට දෙව්. කොහොලා ස්වාමීන් වහන්සේ දීයේ උපන්නා. ඉතින් තාත්තේ ස්වාමීන් වහන්සේ කාට ගත්තා. තමන් ඉන්න තැනට එකාසු කරන ගිල සාර්ථක කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අපතේ දින හතකින් තාත්තේ නැළඳු ආහාරයක් බැදී සීනෝ නැලපීචල කල්පනා කළා. මාමේ කරජාගෙන යන්නේ මගේ තාත්තා නෙවෙයි, මාම නෙවෙයි, අයියා නෙවෙයි, මල්ලි නෙවෙයි, ඥාති කෙනෙක් නෙවෙයි, ධනවතුන් කෙනෙක් නෙවෙයි. මේ දින්නතා මා කරකරගෙන තියෙන්නේ මගේ సంతානයේ සීලයක් ගුණයක් ඇති කියන විශ්වාසයෙන්. මගේ సంతානයේ නෙවන්නම්ගේ කරකිතින් යන්න සීලයක් තියනවද? උපසම්පදා මාළමේ දක්වාම ආවර්ජනා කළ සීල සම්පත්තිය. බදලස්වා පොහොදාත උදාහරණේ චන්ද්‍ර මණ්ඩලයේ තියෙන රට ලාංඡනයක් කියලා කළා. මේ උතුම් ස්වාමීන් වහන්සේගේ සීලයේ එළනේ කළක් වන්නේ දුෂ්කර දුර්භාෂිත කරන්නා නැවත දැනගෙන පත්ලා නේද සුවිසුද්ධ වූ සීලංකන්දයක් ඇති බව මැනීමෙන් පෙළී ගියා. සීලේ නිමිත්තෙන් සිතේ මහත් තිසා ප්‍රීතියක් පහළ වුණා. ප්‍රීතියම ආවර්ජනාත්මෙන් ත්‍රිලක්ෂණ විදර්ශනාවට ඇරුණා. උපාසකතුමාගේ කරපිර ජීව මහා රහත් භාවයට පත් වුණා. ආචාර්යනි නියත දින හතර නිරාහාර වෙදලා මේ තරම් අවස්ථාවකදී හරි අත්යේ පත් වෙන තරම් හේතුනේ කුමක්ද බුද්ධ සාධනයේ තියෙන මහිමයයි. එන්න මේක නිසා එවැනි බුද්ධ සාධනයකයි අපි මේ දාන සීල භාවනා පින්කම් කරගෙන යන්නේ. එක්තරා උතුම් ස්වාමීන් වහන්සේ නමක් කැලෑවකදී හොරුණා වුණා. ඒ හොරුව කල්පනා කළා ස්වාමීන් වහන්සේ මරන්න ඕනේ. කවරදේ එපා මරන්න එපා. අයසකයි. එනම් ගහේ කියලා ගාලිමු කියලා ඉඳගෙන ඉන්නේ ගහේ කියලා දැන්නා. දැන්නාම උනා පස්සේ කල්පනා කළා මේ ඉඳිවැල් අමු ඉඳිවැල් කළොත් ආපත්‍යක් වෙනවා. කමක් නෑ. මගේ ජීවිතේ නේද මම පරිත්‍යාග කරනවා. අනන්ත ජාතිවල දක්ෂවට බැරි එකම වැරදි කියලා අනන්තයි. අද මම සීලස් සංගයක් උදාගෙන ඉන්නේ. ඉතින් ඔහු යන්නේ ගියා. දැවෙන්න ඇතුණ මේ දැවෙන්න වෙලාවෙම කඩාවගෙන ගියේ ස්වාමීන් වහන්සේ සීලය ආරම්භ කරලා ඉන්නේ දැවි දැවිම සීලුනේ දවා මහා රහතන් වහන්සේ පුදුමයි නේද? මෙන්න මේ වාගේ බුදු සසුනේයි අදාමි මේ උතුම් පාරමී පුරාගණයක්. මේ ලංකාවේ හිටියා කරුණේ වාසී චිත්ත ගුත්ත කියලා උතුම් ස්වාමීන් වහන්සේ නම අවද ඇටක් වෙන උපසම්පදාවේ අවදාපක් බමේකට වඩා ඇදලා බලන්නේ කාවන්තිස රජ කාලේ චක්‍රවර්ත ආරච්චිලා හිටුණ අනේ ස්වාමීන් වහන්සේ වඳින්න ඕනේ දඩ ගන්න ඕනේ එතරම් සම්මාදයි ඔබ දුන්නාට වැඩේ ඉන්නේ කුටිේ තියෙනවා සත්පුරුෂයන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමයේ දැක්වෙන විචිත්‍ර චිත්‍ර කාණ මේකවත් දැකලා නැහැ ගල්ලේ උඩ බලලා ගල්ලේ ඉස්සරහ නාගහක්කේ දාගේ මාති කුණා පෙති දෙකට ඇතුළත දැනගන්නවා ඒ මාති පිළිගන්නේ සාවර බලන්නේ ඒ කරා සම්වද දේවීම සතෝ සම්පජාන කාණේ සාවනාගරි උත්මි සාවන්තිස රාජිරු තුන් මාර්යා ආරාධනා ලැබුව තිස් මහරාජ වගේ සාතරණියේ නැහැ පස්සේ මාගම්පුර වාසී ඉරිගුණ දඩවන්නේ කිලි දෙන්නේ නැහැ වාස වන්නකම් කියලා කිලි දෙක සාකච්ඡා කරා දඩවංග නරපාලිකාවේ ස්වාමීන් වහන්සේ වැඩිය දෙක වාරා දාසකයිදී ඉරාචි රෝහතල වඳිනවා දේවින් වහන්සේ වඳිනවා සුඛී හොතු මහරජාගේ දැන් රජයන් පස්සේ විසුන් මාතගාන මොකද ස්වාමීන් මේ දේවින් වහන්සේ වඳිනවා මහරජාගේ හැබැයි මම මේ සත්‍ය රෝහත දෙවිලි කියලා මම දන්නේ නැහැ මම දන්නවා වඳින බව විතරයි බලන්න ඔය දෙයක සංවර්ධනය නාමේ සත්‍යරුවන්ගේ බලවත් ප්‍රසාදයේ දිනාගෙන දවස් 7කින් ආපෝ වැඩිහා මේක වැඩි ඒකේ කරුණ නැහැ එදා කල්පනා කළා කියලා අතක් ජන සම්බන්ධ මැදේම අවිදේශගත කළා අදවත් භාවනා කරන්න ඕනේ හොඳද කියලා සාත්‍රේ මැදියම් කාමේ සම්මන් මළුවට කොට දැල්සා ඒ මහා සම්මන් මළු එදා රාත්‍රියේ මුල ආශ්‍රය කරේ සිටේ පහන් සෙතේ දේවතාවෝ ඇමිලි රාගෝපිය දැල්නවා මේ සම්මන් මළු මේ දීර්ඝ කාලයක් 60 අවුරුද්දක් ජන භාවනා වඩමින් සිටියේ මේ උතුම් ස්වාමීන් වහන්සේ එදා රාත්‍රියේ මැදියම් කාමේදී වන දේවතාවෝ සාදුකාර දෙවියන් මහා රහතන් වහන්සේ පත්තා. යාමේ ප්‍රඥාවයි කරගෙන දාන සීල භාවනාදී කාර්මී කුසල් පුරා ගන්න අපි සෑම දිනකට වාසනා ගනිලා තියෙනවා අපිට මේ ලැබී ඇති සාසන දායාදේ සාසන උරුමය මේ ලෝක වාසී සෑම සත්‍යයෙන් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා එවාදීම එදා කාන්තිනායකයන් වහන්සේ සාතුර ජීතවන මහා විහාරයේදී දෙසුමේ දේශනාවෙන් ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනතාව මගපල නිවන් සුව සාක්ෂාත් කරගෙන තියෙනවා. සාමිලායන් වහන්සේ කිසි අසංකේය කල්පලක්ෂයක් නෙවෙයි මේ දේශවා වීකේ වැඩමින් බෝධි සම්භාව පුරාගෙන නැමේ. මේ වරු 2500 86 කටේතර 86 කොත් ඉන 20 කටේතර වෙනවා. උදාසේ මාර පරාජයකට ලෝතුරා බුදුනා. නාසේ බුදුබාට පත්තලා මාස දෙකක් යෙදෙන්නේ සතරාසත්තක්ලෙට ඇතන තේ සත්සත්තව තුන් දේශනාවෙන් ආරම්භ කළ දේශනයේ හතරේස්පස් අවුරුද්දා කරවට දහම් අමාවැසිවස්සෝ මේ කරැත්තුවා එමගින් සුවිස අසංකේය කටකෝටි පරස්සක්යක් දෙන මගපල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේ කෙටි කාණයේ තිරිනවන් පාන බැවින් අනාගතයේ අවුරුදු 5000කට වැඩි කලක් දෙවියන්ට ඇතුළු ලෝකයට හිතසුව පිණිස සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට අනිත්‍යන කළා. අවුරුදු 5000ක් යනතුරු මාගපල නිවන් සෝ ලබන්න නෛර්යානිකත්වයෙන් පවතිවා කියලා. අද හිමාල සරුවඥන් වහන්සේ වශයෙන් අපට තියෙන සුවාසුදාස ධර්මස්කන්ධය ඒ තාන්ති නායකයන් වහන්සේ සතදාහක ලෝක ධාතු ඒකාලෝක කරේ මිනිපාන්නක් නිමේ යන්නතේ මේන් අවුරුදු 2542 කට ඉස්සර වෙලා අල්පාදිතේත පරිණිවාණය නිවන් පොර ගැතියා සියලු සංස්කාර අනිත්‍යයි නේද රාහතන් වහන්සේලාද තිරිනුන ආර්යයන් වහන්සේලා සුගතිගාමීන සෙතු ජනතාව සෝකියේ කර්මාවෝපපන්නෝ කිය. දැන් මේ දිව්‍ය ආරත්තාන රාජධාන උයන් කොකුණු මාලිගා සියල්ල නැත්තා විසේත උනා. ආපෘතේ මහමෙර පර්වත විශාල වක්. ඊවාදරව ඉදකඩන් ඥාන වාහන තුන් තරඟම් මිලම දන්නාද සෑම වක්තුවක්ම. සෑම දීමින් ඇදීමේ පෙරදීමේ වචන් මුලෙන් බෙතෙන් ඇතෙන් පරිහරණය කරන අපේ ආභාව. ඊටම දීකදේ සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් වාසාම ඇතිවන කෝයල දෙමින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් එකට පෙරලෙමින් දුකයි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනම අජරාමර අමාමහා නිවන් ගැතිය. සතර දුක්ඛාරණය කළ කෙලෙස් විනිකඳු නිවාසාන්ත නිවනේ තරසේ වදාළ සීල බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැලකල්ලේ අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට මේ සිදු කරන කුසලානිසංස බණෙන්ද මුල ජීවිතේ පුරාද පෙර ජාති ජාතීන් ඉදිරිය අස්තනගත සීල කුසලානිසංස බණෙන්ද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කීවා ගන්න. ශ්‍රී ලංකා දේශයේ බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනකට දේව ආරක්ෂාව සැලසා දෙතුමා පැතු බෝධිවලින් සාන්ත නිවාසුවත් මේ වාග්යා මෛත්‍රීෙන් පෙන්වන්නේ. ඊටවත් නදා තරිතවා සෑම සත්‍යයන්ට එන පූජන ස්ථානයේ පටන් අසල ගම් නගර ලංකාව ධර්මදිව මේ සත්වල සියලු සත්වල දස දිසා වාසයේ සමර්ථවක සත්‍යයන්ට මෙතින් අත් වේවා. සියලු සත්ව සංගම්ලි සතිරිවදී නිදුක් වේවා නිරෝගී වේවා සෝපක් වේවා දේවාන් සරණේ වේවා නිවන් මඟ ගමන් කෙරේවා ආරි සත්‍ය භෝජේ ශාන්ත නිවාසව ලබත්වා ආඥායිත්‍රේ පින්පමුගු එසේගත සිත භාගවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමේ සගරෝණේ තාලිවන්නේ සත බලනාන තීලමමින් ප්‍රාණමේ තීරිතේ සිදු කරගම් මේ උතුම් දාන තේල භාවනා කුසලානි සන්ත බලේද බුද්ධාදී රත්නත්‍රයන භාවනෙන්ද දිනරාජ මණ්ඩලයේ රැකවරණින්ද කල්යාණ මිත්‍රයන් වේදා නිර්වාදයෙන් මේ දිනකම සංවිධාන කරගත්ත කෝච්ච දේවවල දේශානන්ද ස්වාමීන් වහන්සේගේ පපී හැම දින අතරත ආචාර්ය සුජා දේකුරු මහත්මයා සඳහන් එම සනත් දේවපුර මහත්මයා ආදී කොට ඇති පවුලේ සෑම දෙනාට ස්වාමීන් වහන්සේයා කන්නාදාර මාතාව ඇතුළු මේ මුළු පූර්ණ සහයෝගය දුන්න පින්වත් සෑම දෙනාට ස්වාමී පාතකඩ නිලමේ නැතිතුනා නම් ප්‍රදාන දානෝපත්තාව සහභාගීව සෑම දෙනාට ස්වාමීන් සෝමා වඩුගේ මාතා චිත්‍රා ගුණවර්ධන මහත්මයා ආදී තේපන් දන්තල් පැවැත්වූ සෑම දෙනාට ස්වාමීන් සීල ආකාරයෙන් වක් පිළිවෙත් තුරෙමේ සහයෝගය දුන්න සෑම දෙනාට ඉදාමිත මහන්සිය දුක්පති ගුණ තේකර නයිතුමා දින ගණනාවක් තිස්සේ මේ සමාස් නබලා දින මාත්තර සාය දිනින් ඉන්න එතුමා ඇතුළු පවුලේ සමත සාමයේම දැහැදාවල හේතුම බලා සෑම දිනාට සතුටු මොහොනේ මේ කටුතුවර සහයෝගය දෙන පින්වා දින මහත්යාට සාමයේම හැම විටම නිහතලානිය පුදුමාකාර සහයෝගයක් දෙන පින්වා තේසී තේනේ වැඩිතුමා ඇතුළු පවුලේ සමත සාමයේ විජේපාල මහත්මයාලාදී මේ සත්පුරුෂ මනුල්ලට ස්වාමී වහන්සේ වේතුළු නැගතා මේ පරිදි උප සම්පදාවල සෑම දිනාදී දයාබර දෙමෝපියන් ඥාති මිත්‍රාදී සහිත මේ පලාපනේ සමේ පින්වත් සෑම දිනාට සාදු ඥාතියන් භාගවාගත් සෑමට අද දවසේදී සංඝ රැකියට ගමන් පාසුතන් සැලසෙමින් සතවාහනයේ දෙන සෑම දිනාට ස්වාමීන් වහන්සේ මේ සීමා මාලකේ වැඩ කටයුතු සඳහා මුතුමාකාර සහයෝගයෙන් කටයුතු කරන පින්වත් සෑම දිනාට මේ කුසල අනිසන්ත ගණයෙන් රත්නත්‍රයන් ප්‍රාණයෙන් එළව වශයෙන් ඇති සකලාන්තරාජය සර්වෝපත්තරයන් නිවාරණය වේවා ආරක්ෂා වචත සාන්තේ සැලසේවා සතවර්ෂාධික පාල දීර්ඝාව ලැබේවා සමර සිවරංගානේ රත්නත්‍රය සතු සූවිසි මහාගුණේ අතිනිත ආරක්ෂා සමට ලැබේවා සජිතව සතුරු ගිනි ජනවත වෙත අවියාවෝදාන මේකක් ගියක් ඇති ගැනීමක් හේනකින් වත්නමගේ සර්වාරක්ෂාව සැලසේවා කාචිත වේදාදියක් නැවේ කායික මානසික සැලසෙන්නේ පාරමේ ගුණ පිළේවා සමත භාවනා විපස්සනා භාවනා ගුණ වැඩේවා නිත්‍ය සීල උපෝසත සීල සීගම සීලන සතර සංග්‍රහවත් දස පාරමිතා ධර්මාදී බෝසත් ගුණයන්ගේ තවතවත් ජනප්‍රිය වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්නේ යසයිස්වනේ සත සම්පතෙන් ආයුවන් සකවල ප්‍රඥාවෙන් ප්‍රතිපස දෙලන සදක්මෙන් දිනු වේවා චිතමිනි රෝණේකින් කල්පරෝකේකින් ධතගටේකින්නේ සතුපතෝ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාගේ මුදුන්පත් වේවා. සියවත් කලක් කතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ට ලෙස උත්තරීතර ලෙස මෙලව ජීවනවත් කල්ල සුගති අත්‍යන්ත නිවනක් පිණිස මා සංගරෝණ පෙරමුණේ තබාගෙන බුදු සසුන ආරක්ෂා කර ගනිමින් පාරමී පිරීමේ ශක්තිය බලේ ධෛර්යයේ වීර්යය ආරක්ෂාව ආශිර්වාදයෙන් සෑම දිනකට ලැබේවා. සතර වචනාතුරු භවයක් වාතා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ සහිත පාරමී පුණ්‍ය ජීවිතම ලැබේවා. සිල්වත් ගුණවත් නැනවත් ගෝසත්ත්වෝ ප්‍රියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද අයිත මිතුරා සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ පුරා දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා ඉනිසැවෙතේ කමින වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමෘත මහා නිර්වාණ සම්පත්තියේ ප්‍රතිලාභයේ නිසම මේ කුණි සම්භාවයක සෑම දිනාකක හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ජාතීන්ත දෙවියන්ට සියලු සත්ත්වයන්ට පිළිපෙත් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආරිය ධම්ම ස්වාමීන් වහන්සේ